नमस्कार वेवा बुदुरुवनट समदा बुदु हिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनट समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदाति शरण शरणयामि। साधु साधु साधु। අපට ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ නිර්මල වූ ශ්‍රී සද්ධර්මය අපට කියා දුන් අපගේ ගෞරවනීය ගුරු දේවෝත්තු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අව සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පසකී වැඩසිටින මහා සංඝරත්නයන් අවසරයි සදහැවත් පින්වත්නි, අද මාළවේ පිට්ටුවල බුදුපසේ බුදු අරහන්තක මහා විහාරයේ වස්සාන ධර්ම දේශනා මාලාවේ හත්වන ධර්ම දේශනය පවත්වන්නේ. නදා අපි ගෙනගන්නේ මරණානුස්සති භාවනාව පිළිබඳ. මරණයට පත්වීම, ඒ කියන්නේ මේ ජීවිතයේ ඉදිරි දවසක කුමන හෝ වේලාවක අප සියලු දෙනාට මූණ දෙන්න තියෙන භයානක ඉරණමක්. නොහිතූ ආකාරයේ ස්වභාවයකින් අපි අනාගතයේදී මේ යනවා. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ වදාළේ, න අන්තලෙක්කේ න සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරම් පවිස්ස. මේ අන්තරීක්ෂේ, ඒ කියන්නේ මේ අහසේ, එවැගේම සමුද්‍ර මැද හිටියත්, පර්වත ගුහාවක හිටියත්, විජ්ජතිසෝ ජගති පදේසෝ, මේ ලෝකේ කොහේ හිටියත්, යත්තත්ථං නපසහේත මච්චු, මරණයෙන් ගැලවෙන්නට හැකියාවක් නැහැ සත්‍යයට. මොකද හේතුව, උප්පත්තියා සහේ වේදං මරණං ආගතං සදා, ඉපදීම උපදිනකොටමයි මේ මරණයත් අපට ලැබුණේ. එහෙනම් අපි ඒ ඉරණමට අපි කැමති වුණත් අකමැති වුණත් මුහුණ දෙන්නට අපට සිදු වෙනවා. ඒක දුකක්, භයානක ඉරණම ස්වභාවයක් වෙන්න තියෙනවා. අපි ඒකට අකමැති. ඒ කෙසේ වෙතත් අපිට මුහුණ දෙන්න වෙනවා. ඒ මුහුණ දෙන්න වෙන්නේ ඉපදීම නැමති හේතුව නිසා ඇති වූ ඵලයක් තමයි මේ මරණය කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපට පෙන්වා දෙන්නේ මේ දුක්ඛිතෝ ඉරණමට මුහුණ දෙන පළවෙනි වතාව නෙමෙයි අපි. බුදුහාසේ එක්තරා ඒකපුද්ගල සූත්‍රයේ දේශනා කරනවා, ඒකපුද්ගලස්ස වික්කවේ කප්පං සන්ධාවතෝ සියා සංසරතෝ. මහණනි, එක පුද්ගලයේ කල්පයක් පුරාවට මේ සසරේ සැරිසරා යද්දී ඒවං මහා අට්ටි කංකලෝ, මහණී ඔහු මැරෙද්දී ඔහුගේ ඇට සැකිලි, මහා අට්ටි පුඤ්ජෝ, පුඤ්ජ කියලා කියන්නේ ගොඩට, ඔහුගේ මහා ඇට ගොඩ, මහා අට්ටි රාසි, මහා ඇට රැස, යතහායන් වේපුල්ල පබ්බතෝ මහා. මහණී, මේ මහා වේපුල්ල පර්වතය වගේ විශාල කන්දක් ගොඩ ගැහෙනවා. එතකොට කල්පයක් පුරාවට මේ කියන්නේ දිව්‍ය ලෝකයේ ඉපදෙන ස්වභාවයන් නැතුව. ඇයි දිව්‍ය ලෝකයේ තියෙන්නේ චුත වීම? නිරේ ඉපදුන ස්වභාවයෙන්, නිරේ ඉපදුනහම තියෙන ඕපාදික ශරීරෙන් ඒක ඇතුළත් වෙන්නේ නැතුව, බ්‍රහ්ම ලෝකයේ උපත් ඇතුළත් වෙන්නේ නැතුව, ප්‍රේත ලෝකයේ ඉපදින වාර ඇතුළත් නොවි, ඊට පස්සේ සංසේදජ තෙත් පරිසරයේ ඉපදින සත්තු ඇතුළත් නොවි, තිරිසන් ලෝකයේ අපි ගත්තොත් පණුවන්, එහෙම නැත්නම් ඔය කැස්බෑවෝ, ඔය මීමැස්සෝ, බලන්න එයාට ඇට තියෙනවද? ඇට සැකිලි කූඹින්ට ඇට සැකිලි තියෙනවද? තියෙනවද? නෑ. ආන් ඒවා වෙන් වෙලා, ඒව නැතුව මනුස්ස ලෝකයේ තේසං ආත්ම භාවලත් ඇට සැකිලි ලැබෙන්නේ අපට. ආංගේ ඇට රාසිය වේපුල්ල පර්වතයටත් විශාල මහා කන්දක් ගොඩ ගැහෙනවා. එහෙනම් ඒ එච්චරටම අපි මේ මරණයට මුහුණ දීලා නැද්ද? මරණයට මුහුණ දීලා තියෙනවා. එක කල්පයක්ද? කල්ප 100ක්ද? කල්ප 1000ක්ද? මේ විදිහට ඇට සැකිලි ගොඩ කන්ද ගොඩ ගහලා තියෙන්නේ. බුදුහන්සේන් ඇවිල්ලා ඇහැව්වා, බවත් ගෞතමයන් වහන්ස, දැන් කල්ප කීයක් අපි ගෙවාගෙන ආවද මේ සංසාරේ? බුදුහන්සේ වදාලා, පින්වත් බ්‍රාහ්මණය, මෙපමණ කල්ප 100 ගණනක්, මෙපමණ කල්ප 1000 ගණනක්, මෙපමණ කල්ප 100,000 ගණනක් අපි ගෙවාගෙන ආවා කියන කරුණ පෙන්වන්නට බැහැ. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කළා. ගංගානං ගඟ යම් තැනකින් ආරම්භ වෙලා යම් තැනකින් මුහුදට ගලා බසිනවද, ඒ අතර තියෙන ගඟේ වැලි කැට මෙපමණ 100 ගණනක්, මෙපමණ 1000 ගණනක්, මෙපමණ 100,000 ගණනක් තියෙනවා කියලා ගණනය කරන එක ලේසි නෑ. ආන් ඒ මහා තොර යොදුන් 500ක් දිග ඒ මහා ගංගානං ගඟේ තියෙන වැලි කැට ගණනය කරන්න බෑ වගේ සසරේ ගෙවපු කල්ප ගාන ගණනය කරන්න බෑ. එහෙනම් කී වතාවක් අපිට මැරෙන්න වෙලා තියෙනවද? අනන්ත වාර ගණන් අපිට මැරිලා තියෙනවා. අපි දුක්ඛිත ඉරණමකින් මැරෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ තීසමත්ත සූත්‍රයේ පාවානුවර වාසී භික්ෂූන්ට දේශනා කළ මහන්නේ, ඔබලා මනුස්ස ලෝකයේ පැවිදෙද්දී ඔබලාගේ හිස ගසා දමද්දී ගලා ගිය රුධිරය සතර මහා සාගරේ ජලයට වඩා වැඩි. එහෙනම් සතර මහා සාගරේ ජලයට වඩා රුධිරයේ ගලන්ට බෙලි කපල තියෙනවා. ඒතර බෙල්ල කපුවම මොකද වෙන්නේ? ආර මැරෙනවා. එහෙනම් අපි සෑහෙන බෙලි කැපලා අපේ අන් අය බෙලි කපලා අපි කොච්චර වේදනාව විඳලා මැරෙන්න ඇද්ද? ඉදිරියටත් ඕක වෙන්න බැරිද? දැන් ඔය මැද පෙරදිග පිණිසුම බෙල්ල කපනවා, ලේ ගලනවා, එතනින් චුට්ටි වෙලාවයි එතන යනවා. ඉතින් ඔය ඉර නමට පින්නතුනි අපිට මූණ දෙන්න වෙනවා. ආන් එතකොට තමයි මේ ධර්මය අපිට ප්‍රයෝජන වෙන්නේ. ඒක ජීවිතේට එද්දි තමයි අපිට හිතෙන්නේ භාග්‍යතුන් වහන්සේ වදාළ දේ සත්‍යයක් නේ. ඉතින් ඒ නිසා පින්නතුනි මේ බුදු කෙනෙක් අපට දේශනා කරපු ධර්මය අකාලික ධර්මයක්. අපට ප්‍රඥාවට ගෝචර නොවුනට එදා දේශනා කරපු ස්වභාවයමයි අදත්. ඒ දුක් ඉදිරණමට අදත් මූණ දෙන්නේ නැද්ද මිනිස්සු? මූණ දෙනවා. වෙලා තියෙන අපි අවිද්‍යාවෙන් අන්ධ වෙලා නිසා අපට මේක වැටහෙන්නේ නෑ. අපිට හිතෙනවා අපිට මෙහෙම වෙන්නේ නෑ, අපිට වෙන්නේ නෑ මෙහෙම. නමුත් අපි නොහිතන වෙලාවක අපට ඒක වෙනවා. දැන් අපි හිතමු අපි වාහනයක යද්දි අපි හිතමු ඔන්න ලොකු වාහනයකට හැපුණා කියලා අපේ වාහනේ සමහරට පින්නතුනේ කකුල් දෙක අපි ඉස්සරහම ගලවගෙන ගියොත් මොකද කරන්නේ? සමහර අපිට පේනවා අපේම කකුල් දෙක ගැලවිලා අන්න. ආන් එතකොට නේද අපිට මේ ධර්මයේ පිහිට හරියටම හරි භාග්‍යතුන් වහන්සේ පෙන්නපු දේ. ඉතින් ඒ නිසා මේ මරණය කියන එක අපි සංසාරේ හොඳට අත්විඳලා තියෙනවා. බුදුහන්සේ දේශනා කළේ දැන් ඒ තීසමත සූත්‍රයේ තියෙනවා, මහණෙනි චෝරා පරිපන්තකාති මං පහරන හොරු වෙලා ඔබලා මහණෙනි සංසාරේ මේ මනුස්ස ලෝකේ ඉපදිලා එද්දි එක එක්කෙනා ඒ සොරුන් අල්ලනවා, රජේ අල්ලලා හිසගසා දානවා. ආන් ඒ විදිහට ගලපු ලේ ප්‍රමාණය මේ සතර මහා සාගරයේ ජලයටත් වඩා වැඩි. ඊළඟ තියෙනවා චෝරා ගාම ඝාතකාති ගංගොල්ට පැන්න හොරු මංකොල්ල කනවා. ආන් ඒ හොරු එලා එද්දි අල්ල ගන්නවා, එයාලව බෙල්ල කපනවා, ලේ ගලාගෙන යනවා සතර මහා සාගරයේ ජලයට වැඩි. ඊළඟ තියෙනවා චෝරා පාරධාරිකාති අන්න ස්ත්‍රීන්ව පැහැරගන්ට යන ඔන්න කුමාරිකාවන්ව ඒ තරුණ ස්ත්‍රීන්ව පැහැරගන්ට යන අයට තමයි කියන්නේ චෝරා පාරධාරිකාති. පරදාර සේවනේ ආන් එහෙම අහුවෙද්දී හිස ගසා දමන දඬුවම හැටියට ගලා ගියලේ සාගර ජලයට වැඩි. ඉතින් එහෙම බලද්දී බෙල්ල කැපිලාමයි අපේ මැරිලා තියෙන්නේ. ඒක සැපද? බෙල්ල කපනවා අපි අත්දැකලා දැන් අපිට අමතක වුණාට ඒක අපි හොඳට අත්දැකපු දෙයක්. දැන් අපි බයයි අපි මැරෙයිද, අපිට මොනවහරි වෙයිද. දැන් ඔන්න පොඩ්ඩක් ඔන්න අත කැපුණා කියන්නේ අපි බයේ දඟලනවා. පොඩි අසනීපයක් එද්දි දුවනවා අපි. එතකොට මේ ධර්මයමයි අපිට පිහිට ගන්න තියෙන්නේ. ඒක එකපාරෙන් නැති වෙයි, නමුත් කාලයක් පුරුදු කරොත් ඒ ශක්තිය ධර්මයෙන් අපට ලබා දෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ ළඟට ජානුසෝනි බ්‍රාහ්මණ ඇවිල්ලා ඇහැවා, බවත් ගෞතමයන් වහන්ස මං මේ වගේ දෘෂ්ටියක් දරන කෙනෙක්. මං හිතන්නේ ලෝකයේ සියලු දෙනාම මැරෙද්දී බය වෙනවා. බුදුරජාණන් වහන්සේ අදාලා බය වෙන අයත් ඉන්නවා, බය නොවන අයත් ඉන්නවා කියලා. ගෞතමයන් වහන්සේ කවුද මේ බය නොවන අය? කිව්වා මං ඔබට ඉස්සෙල්ලාම බය වෙන අය කියලා දෙන්න. කිව්වා කාමයන් කෙරෙහි ආසාව දුරු නොකරපු, ඒ කියන්නේ දරුවන් ගැන, බිරිඳ, ස්වාමියා, තමන්ගේ ගෙවල් දොරවල්, යාන වාහන, රත්තරන්, මේවා ගැන තණ්හාව දුරු නොකරපු, ආසාව දුරු නොකරපු අය මැරෙද්දි බය වෙනවා. දැන් ඔය ආච්චිලා මැරෙද්දි බය වෙන්නේ? ඒ මැරෙද්දි බය වෙන්නේ මොකෝ? මැරෙද්දි බය උපදින ලක්ෂණ එයාගේ ජීවිතේ තියෙනවා. එයා කියනවා අනේ මගේ දුවට එන්න කියන්ට, අර රට එන්න පුතාට ඉක්මනට එන්න කියන්න, මං දැන් මැරෙන්න යන්නේ. එහෙම අය බය වෙනවා කියලා උන්වහන්සේ වදාලා, තමන්ගේ මේ ශරීරය ගැන ආසාව දුරු නොකරපු, ඡන්දය කැමැත්ත දුරු නොකරපු, පිපාසය දුරු නොකරපු අය මැරෙද්දී බය වෙනවා කියලා. හොඳට බලන්න, අපිට මැරෙන්නේ දැන් ඔන්න, අපි දැන් ඔන්න මැරෙනවා කියන්නේ කෙනෙක් අපි ඇවිල්ලා දැන් බෙල්ල කපනවා කියන්නේ. මේ ආසාව තියෙනවනේ ශරීරයට අපි, ඒ හින්දානේ බය අපි. හොඳට බලන්න, ඒ නිසයි අපි බය. ඒ වේදනාවට බයයි, අපේ ශරීරයට අපි ආසයි. ඇලිලා ඒක කාට හරි, කාගේ හරි බෙල්ලක් කපද්දි අපර සිහිය නැති වෙන. ඉතින් ඒකයි පින්නතුනේ උන්වහන්සේ කලින්ම විසඳුම් පෙන්වලා දීලා තියෙනවා. ඒ උන්වහන්සේ පෙන්වා දීපු විසඳුම් භාවිතා නොකර ධර්මයෙන් පිටක් ගන්න බෑ. දැන් අපි මේ තරුණ කාලේ ඉතින් මේ තියෙන මේ ලෝකේ විලාසිතා, මේ මහා තඩි කණ්ණාඩි තියෙනවා දැන් නේද? එක එක මේ කොණ්ඩවල් වලට මේ හුලං අල්ලනවා, මහා කණ්ණාඩි කුට්ටන් තියෙනවා දාගන්න ලස්සන වෙන්න, ක්‍රීම් වර්ග තියෙනවා 10000 ගණන්, ඇඳුම් පැළඳුම් එමටයි, ඕවලේ සරසන්ට සරසන්ටම දැසගන්න, දැසගෙන බැරි වෙලාවත් ලෙඩක් හැටගත්තොත් දැසගන්න දැසගන්න පොඩි දෙයයි වෙන්න ඕනේ. දතක් ගැලවිලා ගියා නම් ඇති කලන්ත දාන්න, ඔළුවේ කැක්කුමක් ඇති වුණා නම් ඇති, පොඩි මූණේ ලබයක් ආව නම් ඇති පින්නතුනි. මොකද ආස්වාදයෙන් දැසගන්න. එහෙම දැසගත්තට බලන්න ටිකක් කල් ඇද්දි 60-70 යද්දි ආචිල දිහැ බලන්ට තියෙනවද ඒ ස්වභාවය? නැහැ. ඒක සත්‍යයක්. බලන්න දැන් මේ සමහර වෙන කොණ්ඩේ දිච්චයි ඉන්න අපි ආචිල සීල දිහැ බලන්, සීල දෙනාට මූණ දෙන්න වෙන දේ. ඒ නිසා ජරා මරණ වලින් පැනලා යන්න අපිට බෑ. ආන්ගේ වගේ ශරීරය ගැන ආසාව දුරු නොකරපු අයට බය වෙනවා. ඒකයි උන්වහන්සේ දීඝනක පරිබ්‍රාජකර දේශනා කළා. දීඝනක සාරිපුත්ත මහ රහතන් වහන්සේ රහත්තුනේ මේ දේශනාවේ, ඔබ මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්, ඊට පස්සේ මාතා පෙත්තික සම්භවස්ස මව්පියන් නිසා හටගත් ඕදන කුම්මා සූපතයස්ස, මේ බත් මාළු කියන මේ ඉඳුල් වලින් පෝෂණය වෙන අනිච්චුච්ඡාදන වේදන විද්වංසන ධම්මෝ අනිත්‍ය වූ ඉලීම්, පිරිමැදීම්, බිඳීම්, විසිරීම් වලට ලක්වෙන මේ කය කෙරෙහි නුවණින් විමසන්න කිව්ව අනිත්‍ය දෙයක් හැටියට, දුකක් හැටියට, රෝගයක් හැටියට, ගඩුවක් හැටියට, හුලක් හැටියට, පීඩාවක් හැටියට, ආබාධයක් හැටියට, අනුන්ට අයත් දෙයක් හැටියට, හිස් දෙයක් හැටියට, අනාත්ම දෙයක් හැටියට ඔබ ඒ විදිහට විමසුවොත් ඔබගේ කය කෙරේ තියෙන යම් ඡන්ද රාගයක් ඇද්ද, සෙනෙහසක් ඇද්ද? දැන් අපි ශරීරයට ගොඩක් සෙනෙහසනේ. කය අනුව බැඳෙන ස්වභාවයක් ඇද්ද? සාපහී යති, ඒක ප්‍රහාණය වෙන. දැන් සමාවයට මෙහෙම කියද්දි, මේවා කණෙන් ඇහෙද්දි, හිත ඇතුළට යද්දි සමහර අයට මෙන්න අපිට වහින ඒ බැසකම වැඩි නම් මේකට මේ ප්‍රතිවිරුද්ධව හිත ඇතුළෙන් එනවා සමහර විට. ඕක කියන්න ඕනේද මෙයා මේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් වෙන එකක් කියවන ඉවරනේ? ඇයි ඒ බැසගෙන ඒ කෙලෙසෙන් ඒකට ප්‍රතිවිරුද්ධව සිතිවිලි උපද්දන්නේ? මං කිය ස්වභාවය. ඒ නිසා කෙසේ වෙතත් ශරීරය ගැන ආසාව දුරු නොකළොත් ඉදිරියේදී ස්පිරිතාලවල ලැගලා කකුල් අත පය කුණු වෙලා අපේ කපද්දී ධෛර්ය සම්පන්නව ඉන්න බැරි වෙනවා. අන්න ඊළඟට බුදුරජාන් වහන්සේ අදාලා පින් කරගත්තේ නැත්නම්, කුසල් වැඩුවේ නැත්නම්, පව් කරලා නම්, අකුසල් කරලා නම් එයත් බය වෙනවා. මේ බලන්න ඔය ලොකු ලොකු මිනිස්සු මැරෙන්න යද්දි පණ බයයි. සමහර මිනිස්සු ඇඟේ එල්ලෙනවා ඉස්පිරිතාලවල. පණ යන්න යද්දි හයියෙන් තද කරලා අල්ලගන්නේ නැද්ද? ධර්මයෙන් පිහිටක් ගත්තේ නැති අය. ටික කාලයක් ගෙවුවා, හීනයක් වගේ ආය ගියා අපායට. ඒකනේ දැන් මේ සිද්ධිය තියෙන්නේ, මේක වෙන කිසි දෙයක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අදාලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝරත්නයේ කෙරෙහි නිෂ්ඨාවකට, සද්ධාවකට පැමිණිච්ච නැති අයටත් බය වෙනවා. ඉතින් ඒකට බලන්න අපි ධර්මයෙන් තමයි එහෙනම් අපිට මේකට මුහුණ දෙන්න ශක්තිය ලබා දෙන්නේ. ඒක නිකන් ඇඟේ හයියට එහෙම කරන්න බෑ. ඇඟේ හයියට බර උස්සන්න පුළුවන්, කුළු ගැට කඩන්න පුළුවන්. හිතෙන් තමයි මරණයේදී ශක්තිය ලබා දෙන්නේ, ඒ ධර්මයේ තිබ්බොත්. ඒකයි කියන්නේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරි. ධර්මයේ හැසිරෙන කෙනාව ධර්මයේ රකිනවා. ඉතින් ඒ නිසා වෙන්නතුනේ මේ වගේ ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කැරෙන්න වෙන එකම ආගමකවත් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ අදාලා කාමයන් කෙරෙහි ආසාව දුරු කරගත්තොත්, ඒ කියන්නේ මේ වලින් වෙන් වෙන්න වෙනවා, මේවා අනිත් දේවල් කියලා මනසින් බැඳෙන්නේ නැතුව ඉන්න ඕනේ. ගිහි ජීවිතේ ගත කරන මේ පින්නතුන් ඒ යුතුයකම් ඉෂ්ට කරන ගාම මනසින් නොවැළේ ඉන්න ඕනේ. වෙන් වෙන්න එනවා කියලා හැමදේසියම මෙනෙහි කරන්න ඕනේ. ශරීරය ගැන ආදීනව මෙනෙහි කරන්න ඕනේ. දැන් මේ සර්පේව අපටම කොච්චර ගහනවද? තරුණ කාලේ නම් එහෙම සර්පේව දෂ්ට කරන අඩුයි. බලන්න වයසට යද්දි මොකද වෙන්නේ කියලා. දුවන්න පාළවල් නැතුව යන. සීනි කියයි, ප්‍රෙෂර් කියයි, ඊට පස්සේ ස්නායු දුර්වලයි කියයි, දත් ඔන්න දත් දිරලා ඇස් දෙක පේන්නේ නැහැ කියයි, ඊට පස්සේ ඔන්න අහවල් එක දිරලා කියයි, ඊට පස්සේ දැන් කකුලක් කපන්න වෙනවා, ඔපරේෂන් කරන්න වෙනවා කියලා ඉස්පිරිතාලවල ළඟින්ට වෙනවා. එතකොට තමයි අනේ හපොයි අපි මේ වසී කොලේ නැහැනේ කියලා හිතෙන්නේ. ඉතින් ඒ නිසා පින්නතුනි ඒ විදිහට කය කෙරෙහි ආදීනව සිහිකර ගත්තොත් ඊට පස්සේ හොඳට පින්දහම් කරගෙන තෙරුවන් සරණ පිහිටලා හිටියොත් බය වෙන්නේ නැහැ. ඒ නිසා ආන්ගේ මරණය ඉදිරියේ බය නොවී සිටින්නේ එහෙනම් කවුද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය විතරයි. බුද්ධ ශාසනය තුල ශාවකත්වයට දහම පුරුදු කරපු ශාවකය විතරයි මරණය ඉදිරියේ බය වෙන්නේ නැත්තේ. එහෙනම් දැන් අවුරුදු ගාණක් භාවනා වැඩසටහන් වලට ඇවිල්ලා ධර්මයත් අහලා අපිත් මොන්නේ එයාට පිළිකාවක් හැදලා මැරෙන්න යනවා. ඕන දැඟලුව තනේ පුතේ මට පිරිත් ටිකක් කියන්න. එතකොට අපිට බලා ගන්න පුළුවන් මෙයා අල්ලපු ධර්මයේ මොකද්ද. ඒක ධර්මයේ ඇල්ලුවද නැද්ද කියලා බලන්න පුළුවන් වෙන්නේ අවස්ථාව එන්න ඕනේ. ආන් ඒ වෙලාවට පුළුවන් නම් මේ භාග්‍යතුන් වහන්සේ වදාළේ සත්‍යයක්මයි. දැන් සුප්පාවාසා කෝලිය දීතා එයාට මූඩ ගර්භ වෙලා අවුරුදු 7යි දවස් මාස 7ක් මේ හිර වෙලා තියෙද්දි එදුමිය මොකද්ද කළේ? බඩ අත ගගා. ඒ භාග්‍යතුන් වහන්සේ මේ දුක අවබෝධ කළා ගුරු උපදේශ රහිතව. මේ දුක හට ගැනීම මුළුමනින්ම ප්‍රහාණය කළා. ඒ දුක අත්දැක්කා. ඒ මාර්ගයේ ප්‍රගුණ කළා සම්මා සම්බුද්ධය කියලා හිතනවා. අනේ මේ ධර්මයේ මේ දුකක් පෙන්වා දීලා තියෙනවා. ඒක මනාකොට පෙන්වා දීලා තියෙනවා. ස්වාකාත ධර්මයක් නෙමෙයි. ඒ ශාวก සංඝරත්නේ සීල සමාධි ප්‍රඥා දියුණු කළේ මේ දුකෙන් නිදහසෙන්ටයි. සුපටිපන්නයි. මේ ඉපදීම නිසාමයි දුක හටගන්නේ. නිවනේ මේ කිසි දුකක් නැහැ. ආන් එයාගේ උදානේ තියෙනවා. අන්න ධර්මයෙන් පිහිට පින්නදුනේ. ධර්මයෙන් පිහිට ගත්තා කියන්නේ ආන් මේක. නැත්නම් අපි මෙච්චර ධර්මයේ දන්නවා. මෙච්චර කාලයක් වැඩසටහනට ඇවිල්ලා තියෙනවා. ඒව අදාළ නැහැ. ඇතුලේ දියෙන්න ඕනේ. මොකද මේක අරගෙන අපිට දැන් යන්න තියෙන්නේ. ඒ නිසා ඒකයි අවංකව මේ ධර්මය පුරුදු කළ යුත්තේ. අපි අන්න අයව රැවටීම පිණිස මමත් දන්නවා. මමත් දැන් ශාවකත්වයට පත් වෙලා කියලා අපේ දේ වංචාවක් අපි කළා කියලා. හැබැයි ඒකේ රැවටෙන්නේ තමයි. ඉතින් ඒ නිසා පින්නතුනි මේ මරණයේදී අපට පිහිට වෙන්නේ ධර්මයද? ඉතින් ඒ නිසා මේ මරණය ගැන අපි සීකරන්ට ඕනේ කියලා බුදුරජාන් වහන්සේ අදාළා. නිතර නිතර යා මෙනෙහි කරන්ට ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා අංගුත්තර නිකායේ 6 වෙනි පාඨයේ තියෙනවා පඨම ද්විතීය මරණ සති සූත්‍ර. ඒ වගේම තවත් කරුණු උන්වහන්සේ පෙන්වා දීලා තියෙනවා. ඔය මේ පිළිතුරු දන්නේ නැති ඨාන සූත්‍රේ. ගිහි පැවිදි අය නිතර නිතර මම මරණයට පත් වෙන කෙනෙක් ඒ ස්වභාවයේ ඉක්මවා ගිහිල්ලා නැහැ කියලා මෙනෙහි කරන්න ඕනේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආන් ඒ විදිහට මෙනෙහි කරද්දී ජීවිත මදය තනුත්තාවාහොන්ති තුනි වෙනවා සබ්බසෝවා පහේදී මුළුමනින්ම ප්‍රහාණය වෙනවා. ජීවිත මදයේ හිඳ කියන මිනිස්සු කාය වචී මනෝ දුස්චරිතේ දෙන්නේ. දැන් අද වහන්න මේ තරුණ තරුණියෝ අපිට දැන් පාරේදී පේනවා වල්මත් වෙලා කොහේ ජීවිතේ ගෙවනවා. තිනම් පවක් කිසිම ඇදහිල්ලක් නැහැ. හිතු මනාවෙර කරනවා කියමු. මත්තලා හැමදාම මේ තරුණකම තියේයි. නිරෝගීකම මේ ජීවිතේ මෙහෙම තියේයි කියලා මත්වීම නිසා නෙවෙයි කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දර එක මෙනෙහි කරද්දී ආන් මේ මත්වීම ප්‍රහාණය වෙනවා. ඊළඟට ආර්ය ශ්‍රාවකයා මෙහෙමත් මෙනෙහි කරනවා කියලා තියෙනවා. අහංකෝ ජරා ධම්මෝ ජරං අනතීතා, මමත් මරණයට පත් වෙනවා, ඒ ස්වභාවය ඉක්මවා ගෙලා නැහැ. යාවතා සබ්බේ සත්තා, යම්තාක් මේ සියලු සත්වයන් නැද්ද, ආගති ගති මේ ලෝකයට එන යන, චුති උප්පත්ති මේ ලෝකෙන් චුත වෙන උපදින, සබ්බේ සත්තානං මරණ ධම්මෝ, මේ සෑම කෙනෙක්ම මැරෙනවා, ඒ ස්වභාවය ඉක්මවා ගිහිල්ලා නැහැ කියලා මෙනෙහි කරද්දී මග්ගෝ සංජායති, මාර්ගය උපදිනවා. මොකද මාර්ගය? නිවන් මඟ උපදිනවා. නිවන් මඟේ ආරම්භය මොකද්ද? සම්මා දිට්ඨිය. එහෙනම් සෝතාපන්න වෙන්න මඟක්. සෝතම් මග්ගං ආසේවතෝ භාවතෝ බහුලී කරෝතෝ, ඔහු මේ මාර්ගයේ සේවනය කරනවා, වඩනවා, බහුල වශයෙන් වඩනවා. ඒ කියන්නේ සෝවාන් කෙනා ඒ මාර්ගයේ වඩනවනේ කොහොමද? උන්වහන්සේ වදාළේ මේ විදිහට වඩද්දී, ප්‍රගුණ කරද්දී අනුසයා වයන්ති හෝති. අනුසය ධර්මයන් නැති වෙලා යනවා. ඒ කියන්නේ රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය, විචිකිච්ඡානුසය, මානානුසය, ගවරාගානුසය, දිට්ඨානුසය, මේ සප්ත අනුසය දුරවෙන්නේ රහතන් වහන්සේට. ඊට පස්සේ තියෙනවා සංයෝජන පහේ යන්ති, දස සංයෝජන ප්‍රහාණය වෙන. එතන බාන්න උන්වහන්සේ අපිට දීලා තියෙනවා, මෙන්න මහණෙනි සිතන්ට ආන් ඒවා පුරුදු කරගත්තොත් එක දවසෙන් පුරුදු කළාට අපට යහපත සැලසෙන්නේ. අවුරුදු ගාන පුරුදු කළොත් ඒ ධර්මයෙන් යහපත උදා කරනවා. උන්වහන්සේට ලෝකයේ කිසිම කෙනෙකුට කරුණ සහිතව චෝදනා කරන්න බෑ. උන්වහන්සේ නිවන් මඟක් පෙන්වා දීලා තියෙනවා. ඕක අනුගමනය කළාට ප්‍රතිඵල ලබන්න බෑ කියලා. මහණෙනි නිමිත්තක්වත් මන් දකින්නේ. එහෙනම් මේවා ශ්‍රද්ධාවෙන් අදා ගැනීමේ අවශ්‍යය. එතකොටනේ මේ කාලය දැන් බණ අහගෙන අවුරුදු 10ක් 15ක් වෙනවනේ දැන් මේ පිරිස්. එතකොටනේ ටික ටික මොකක් හරි පුරුදු කරගත්තොත් මේක දියුණු වෙන අයන්ට ඕනේ. ඇහෙල්ල විතරක් නෙමෙයි. සුතා දතා, සුතා කියන්නේ අහනවා, දරා ගන්න ඕනේ, වචසා පරිචිතා. ආන් ඒක අඩුයි අද. අද ඒව අපි හොඳට ලියාගෙන අපි ඔළුවේ තියාගෙන ඉන්නවද? ඇහැව්වා නැගිටිද්දි ඉවරයි. ආයෙමත් ඊළඟ ධර්ම දේශනාවට පැමිණෙන්නේ. එහෙම නෙමෙයි. මොකක් හරි මේ ධර්මයෙන් පෙන්වන කරුණා ලියාගෙන පුරුදු කරොත් අපිට අවුරුදු 10ක් පුරුදු කළා කියලා. අනේ දැන් අපි තුමු අපි අහලා තියෙන කකචූම අවෝදේ. ඒකෝර අපි අහලා දිනවා. නමුත් පුරුදු කෙරෙල්ලක් අපි තුමු කෙනෙක් හැමදාම පුරුදු කරනවා ලියාගෙන. අවුරුදු 10ක් හිතුවා කියන්නේ බණිත් දේවනාසය ආනවා වචනපතේ දිවසන්න බැරි වේද? පුළුවන් කියන්නේ. දැන් අවුරුදු 10 12ක් මේ වැඩසටහන වලට ඇවිල්ලා වචනේ කියපු ගාම කලන්ත දානවනේ. මේ සාමිදි සමාගම් වල මහා තනතුරු වචනේ කියපු ගාම දුවනවා. මොකද රස්නේවත් ඇදිලා නැහැ මේ ධර්මය. ප්‍රශ්නයක් ඇදිරනේ. ඉතින් ඒ නිසා පින්නතුනේ මේ සංසාරේ අපි තනියෙන් ආවේ. ටික කාලෙකින් අපිට යන්න වෙනවා. ඒ නිසා මේ බුද්ධ ශාස්ත්‍රය ලැබුණ වෙලාවෙන් යමක් ක්‍රෑෂ් කරගත්තොත් එච්චරයි දේ. වෙන කිසිම දෙයක් නැහැ. ආන් ඒව හොඳට තේරුම් ගන්න. එම තේරුම් අරගෙන නිහතමානීව බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ටිකක් හරි පුරුදු කළොත් අන්න හරි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ මරණය සිහි කරන්න කියලා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක තැනක විත්තත සත්ත සංඥා සූත්‍රයේ, මහණෙනි මරණ සතිය කවුරු හරි වඩනවා නම් ජීවිත අපේක්ෂාව ගැන, මේ ජීවිතයේ පිළිබඳ තියෙනවනේ අපට ලොකු ආසාවක් ජීවත් වෙන්න, ආන් ඒක ඉදිරියේ සිට හැකිලෙනවා කියනවා. හරියට පිහාටක් ගින්නකට අල්ලපුවම, අපි තු කුකුල් පිහාටක් ගින්නට අල්ලපුවම ඇකිලෙන්නේ, ආන් ඒ වගේ යනවා. එක්කෝ උපේක්ෂාව හිත පිහිටිනවා මේ ජීවිතය ගැන, උපේක්ෂාවටපත් වෙනවා. එහෙම නැත්නම් පිළිකුලටපත් වෙනවා. පිළිකුල් කියන්නේ මේ සංසාර පැවැත්ම ගැන. ඉතින් මරණානුස්සතිය වඩද්දී එයාට ජීවිතය පිළිබඳ තියෙන මේ ආසාව එහෙම තියෙනවා නම් එයාට දැනගන්න කියනවා, මට හරියට මේක තාම වැදගත් නැහැ. ඒක එයාගේ නුවණ කියලා. ජීවිතයේ ජීවිත ආසාව එයාට ඒ විදිහට නැති වෙලා නම්, ඒ කියන්නේ මැරෙනවා කියන එක නෙමෙයි එයාගේ හිල්ල. මේක ඇතුලේ තියෙනවානේ අපේ කෙලෙසියක්. ඒකනේ දැන් අපේ කරවරේ ඇවිල්ලා මරන්න දැන් සූදානම් වුණොත් කී දෙනෙක් වෙවුලයිද? කී දෙනෙක් කලන්තේ දායිද? කමක් නෑ, මෙන්න ජීවිතේ බෙල්ල කපන් දහරි හොඳයි. දැන් අර කවුද මට නම් මතක නෑ, ඒත් අපේ අතීතයේ මේ මෑතක හිටපු වීරයෙක්, එයාගේ නම ඒ ඉංග්‍රීසි ඒ ස්වාමිනා ඒ එයා ගිහි කෙනෙක්, මට නම් මතක නෑ. ඔය අසවේදුලා ඒ කට්ටිය ඇවිල්ලා දැන් බෙල්ල කපන්න සූදානම. ඒ වදක ඉන්නවලු පිටිපස්සේ. එයා ඔන්න පොතක් අරගෙන කියලා දෙන පොඩ්ඩක් ඉන්න, මේ මම මේ ඉතිපිසෝ ගාථාව මේ ධම්මපදේ වෙන්න ඇති. ඒ ගාථාව කියලා ඉතිපිසෝ ගාථාව කියද්දිම ගහන්න කිව්වලු. ඊට පස්සේ ඔන්න එයා ඉතිපිසෝ භගවා අරහං කියලා ඉති ගහලා එක භාගය කැපිලා තියෙනවා. දැන් බෙල්ල ඔන්න ලේන අයා කිව්වලු හරියට ගහන්න, හරියටම ගහන්න කිව්වලු මේක ඉවර වෙන්නම. අන්න පුළුවන් ද අපිට එහෙම? ඒක ඉතින් අහන්න, මම බුදුරයන් වහන්සේ ජීවිතේ පූජා කළා තියෙන්නේ මේ සංසාරේ අපි මේ සතර මා සාගරේටත් වඩා අපේ බෙදි කපලා තියෙනවා. මට තියෙන එකම සරණ බුදුරජාන් වහන්සේ විතරයි. ඒ බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ මේ කියලා අපිට පුළුවන් නම් ආන්ගේ තමයි ඉහළට යන්නේ. ඉදිරියටත් ඕක තියෙන්නේ. අපිට හොයන්න පුළුවන්, අපිට කරදරෙද්දී දුක්ෙද්දී හොඳට බලන්න ධර්මයේ සී වෙනවා නම් තේරුම් ගන්නට අපිට යම දශමයක් හරි මේකෙන් හුලම් පාරක් වැදිලා. එහෙම සී වෙන්නේ නැත්නම් ඒත් හිතා ගන්නට හුලම් වැදිලා නැහැ කියලා. අපිට වේදනාවක් එනවා, කරදර එනවා, නින්දා එනවා. ඒ වෙද්දි ධර්මයට ගලපන්න පුළුවන් නම් අන්න මේ බණ ඇහිල්ලේ සාර්ථක ප්‍රතිපන්නේ ලාගෙන. ඉතින් ඒකයි මේ බණ ඇහිල්ලෙන් මේ අසපුවලට ඇවිල්ලා කරන්න තියෙන්නේ. වෙන දේවල්ද? මෙව බදාගෙන ඉන්න එකද? තනතුරු සම්මාන හදලා ඔතුරු දාගෙන ඉන්න එකද? නැහැ දෙන්න තියෙන්නේ. ඒ නිසා ඒ මරණය ගැන උන්වහන්සේ මරණානුස්සති භාවනාවක් හැටියට වඩන්න ඕන කියලා තියෙනවා. ඒක ක්‍රම දෙකකට පෙන්වා දීලා තියෙනවා. මේ අංගුත්තර නිකායේ තියෙනවා පඨම මරණ සති සූත්‍රයේ උන්වහන්සේ නාදිකාවේ ගිංජකාවසත කියලා කියන්නේ ගඩොලින් කරපු ආරාමයක් තිබ්බා. ඒ ගඩොලින් කරපු ආරාමයේ වැඩ සිටි භික්ෂු පිරිස අමතලා අහනවා, මරණ සති භික්කවේ භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංසා. මහන්නේ මරණ සතියේ හොඳට වැඩුවොත් ඒක මහත්ඵලයි මහානිසංසයි. අමතෝ ගදා කියන්නේ නිවනට බැස ගන්න පුළුවන් මහණෙනි. අමත පරියෝසාන මේ නිවන අවබෝධ කරගෙන නිවනෙන් අවසන් කරන්න පුළුවන් මේ දහම් මඟ මරණ සතිය වැඩුවොත්. එතන දැන් විශාල භික්ෂු පිරිසක් ඉඳලා තියෙනවා. අහනවා, භාවේතනෝ තුම්හේ භික්කවේ මරණ සතින්ති. මහන්නේ ඔබලා මරණ සතිය වඩනවද? එවම් බන්ති. එහෙමයි ස්වාමීනි කියන පිළිතුරු දුන්නා. ඒ වෙලාවේ එක ස්වාමීන් වහන්සේ නැගිටලා කිව්වා, අහංකෝ බන්තේ භාවේමි මරණ සතින්ති. ස්වාමීනි මම මරණ සතිය වඩනවා. බුදුරජාන් වහන්සේ අදාලා, යථා කතම් පනතුම් බික්කු මරණ සතින් භාවෙන්ති. කොහොමද මරණ සතිය වඩන්නේ? ක ස්වාමීනි මං හිතන්නේ, අහෝ වතාහං රත්තින් දිවං ජීවේයම්, මට තව ජීවත් වෙන්න තියෙන්නේ එක දහවලකුත් එක රාත්‍රියකුත් විතරයි. ඒ කියන්නේ දවසයි. මට තියෙන්නේ දවසයි තව ජීවත් වෙන්න. ඊට පස්සේ මම මැරෙනවා. ආන් එහෙම හිතලා ඔන්න තව ක්‍රමයක් ඒ තව හිතනවා ඒ ස්වාමීන් වහන්සේ. බහුම් මත මේ කතන් අස්සාති. ඉතින් මට ගොඩාක් දේවල් කරන්න තියෙනවා. භගවතෝ ශාසන මනසි කරෙයියන්. ඉතින් මම භාග්‍යතුන් වහන්සේගේ මේ අනුශාසනා මෙනෙහි කර ගන්න ඕනේ දැන්. ආන් ඒ විදිහට ස්වාමීන් වහන්සේ මරණ සතිය වඩනවා කියන්නේ ඒ ක්‍රමයක් ඒ. ආන් ඒවත් කවුරු හරි දැන් වෙලාව නැහැ කිව් මේ පැත්තේ පින්නතුන්ට වෙලාව අඩුයිනේ. වාහනේ යද්දි හරි එහෙම කරන්න ඕනේ. ඒ සිහි කරන්න තියෙන දේවල් තමන් අපේ හිතම ලියාගෙන හරි තමන් පුරුදු වෙලා හැමදාම වැරට යන්න බෑ. දැන් මේක මේ කොළඹ එහෙම යද්දි හරියට මේක පදවද්දි සිහි කරගෙන යන්න පුළුවන් නම් වැරට යද්දි ධර්මයේ එද්දි ධර්ම ආන් වෙලා එහෙම නැතුව මනෝ විතරකනේ මේක වැඩ කරන්නේ. ආන් ඒකටයි ධර්මයේ පුරුදු කෙල්ල තියෙන්නේ දක්ෂකම. ඊළඟට ඉතින් බුදුරජාන් වහන්සේ ඒ විදිහට එහෙම අහද්දි තව භික්ෂුව නැගිටලා කිව්වා, ස්වාමීනි මාත් මරණ සතිය වඩනවා. ඔබ කොහොමද මරණ සතිය වඩන්නේ? කිව්ව මං හිතන්නේ, අහෝ වතාහං දිවසං ජීවේයං, මට තව එක දහවල් කාලයක් විතරයි ජීවත් වෙන්න තියෙන්නේ. බහුම මත මේ කතන් අස්සාති. මට ගොඩාක් දේවල් ධර්ම මාර්ගයේ කරන්න දේවල් තියෙනවා. ඒ නිසා භගවතෝ ශාසන මනසි කරේය, මං එහෙනම් මේ ධර්මය මෙනෙහි කර ගන්න ඕනේ. ආන් එහෙම කියන මරණ සතිය වඩන්න සුළු කොටස. බුදුරජාණන් වහන්සේ හොඳයි කියලා කිව්වා. තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් නැගෙන්නකො, මමත් ස්වාමීනි මරණ සතිය වඩනවා. ඔබ කොහොමද මරණ සතිය වඩන්නේ? කිව්වා, මං හිතන්නේ ස්වාමීනි, අහෝ වතාහං ඒකාන්තේම මට තදන්තරං ජීවේයං යදන්තරං ඒක පිණ්ඩපාතං භුඤ්ජාමි, මට තව ජීවත් වෙන්න තියෙන්නේ එක පිණ්ඩපාතයක් වළඳන වෙලාවක් තරම් කාලයක් විතරයි. පිණ්ඩපාතයක් වළඳන්නේ කොච්චර වෙලා යනවා? ඒ ස්වාමීන් වහන්සේ 11 කාලේ ඉඳගත්තා ඊට පස්සේ 11:45 මේක ඉවරයි. පිණ්ඩපාතේ දාන වන්දන ඉවරයිනේ. පැය භාගයයි. ඒ කියන්නේ මේක මෙහෙමයි තියෙන්නේ. දැන් වෙන්නේ මේකයි. මේක දැන් හිතන්න අපි ගන්නවා දවස් දෙක තුනක් හිතද්දි මේක නිකන් වඳ බැහැල වගේ යන ස්වභාවයක් අපිට පේනවා. මේකේ ප්‍රතිඵල නැති වෙයි කියලා අර වීර්ය අපේ අඩුවන ගාම මේක අපි අතාරිනවා. ඒක දිගට අවුරුදු ගානක් පවත්වුවොත් ප්‍රතිඵල එනවා. අද තියෙන්නේ ටිකක් දවස් දෙක තුනක් හිතලා හිතපු ගම ඒකට තිබ අර ආසාව අනිත් වෙලා යන හැමදාම එක තැන. එහෙම නෙමෙයි. ඒ ධර්ම සුධර්මත්මේ මුල් කරගෙන, ධර්ම සුධර්මත්මේ කියන්නේ මොකද්ද? ධර්මයේ තියෙන ශ්‍රේෂ්ඨ බව මේ දුර්ලභ බුද්ධ ශාසනයක් අපට ලැබිලා තියෙන්නේ. මේක පුරුදු කර ගැනීම අපට විශාල යහපතක් උදා කරනවා කියලා මහා ගෞරවයෙන් ඒක අරගත්තොත් හරි. අපි වෙලා තියෙන්නේ ඒක අනිත් පැත්ත. ඉතින් ඒකයි ප්‍රතිඵලයක් තියා ගුණවත්කමක්වත් පස්සේ කාලේ නැතිව යන්නේ. දැන් මේක මේ කාලයක් ඇද්දි ගුණයක් වැඩෙන්න එපා. තියෙන ගුණෙන් දසාගෙන තමයි සමහර අය යන්නේ. ඒ මොකද? නැට්ටෙන් අල්ලලා සර්පයා. නැට්ටෙන් අල්ලව ගාම සර්පයා හැරිලා සම්පූර්ණයෙන් මෙයාට එකපාරින් දෂ්ට කරනවා. හැබැයි හරියට බෙල්ලෙන් ඇල්ලුවොත් සර්පය ඇතෙන්නේ මොකේද? අතේ. හරියටම බෙල්ලෙන් ඇල්ලුවොත් අතේ එලෙන්නේ නැද්ද සර්පයා? ආන් මේ වගේ කියන ධර්මය. හරියට ඇල්ලුවොත් ඇඟේ බද්ධ වෙනවා. අද ගොඩාක් අය හිමීට ගිහිල්ලා නැටේ පොඩ්ඩක් අල්ලනවා. අල්ලපු ගාම සර්පයා ගහනවා, මැරෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවරත් කිව්වා, හොඳයි ස්වාමීනි, මට එක පින්නපාත වළඳන වෙලාවයි ජීවත් වෙන්න තියෙන්නේ, මම මැරෙන්න පුළුවන්. ඒ නිසා මට ගොඩාක් කරන්න දේවල් තියෙනවා. මම ඒ නිසා දැම්ම ධර්මයේ සී කරන්න ඕන. තව භික්ෂුවක් නැගිටලා කියනවා, මමත් මරණ සතිය වඩනවා. කොහොමද ඔබ මරණ සතිය වඩන්නේ? අහෝ වතාහං, ඒ කාන්තේම මට යදන්තරං චත්තාරෝ පංච ආලෝපං සංකාදිත්වා අජ්ජෝහරාමි. මට නම් මේ දානේ පිඬවල් හතරක් පහක් කපලා ගිරින තරමේ වෙලාවක් විතරයි ජීවත් වෙන්න තියෙන්නේ. මං මොකක් හරි වෙලා මම මැරෙන්න පුළුවන් මං. දැන් අපිට හිතෙන්නේ, අනේ දීර්ඝ කාලයක් මං ඉන්නවා, වයෙන්ට දෙයක් නැහැ. අපිට හිතෙනවා මං 80ක් විතර ඉන්නවනේ, ඒ නිසා තව 40ක් අපිට තියෙනවා, අපෝ තව කල් තියෙනවා. 69 ඉන්න ආච්චිලටත් ඕක හිතෙනවා. 80යි කියන්නේ ආච්චි කෙනෙක්ට, එයාටත් ඕකම තමයි. තව කල් තියෙනවා. ඒ කියන්නේ මේ හිතේ තියෙන දැන් බලන්න වයසට ගියාට, නමුත් හිතේ තියෙන තාම ඉස්සර නිකන් තරුණ කාලේ තිබ්බ සංඥාවල් නෙමෙයිද? එහෙමද? පුදුම වැඩක් නේද? ඉතින් බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි මං පිණ්ඩපාතේ දානේ මේ දානේ කටවල් අනල දැන් අපි ගිලින්නේ හතර පහ කපලා ගිලින තරම් වෙලාවක් මට තියෙන්නේ. ඒ නිසා මට බොහෝ දේවල් කරන්න තියෙනවා. මම දැම්ම ධර්මයේ හැසිරෙන්න ඕනේ කියලා මං එහෙම මරණ සතිය වඩන. එහෙනම් මරණ සතිය සීකරද්දී යාට මොකද්ද උපදින්නේ? මරණ සති භාවනාවේ ඵලය මොකද්ද? වීරිය, අප්‍රමාද. අප්‍රමාදී උපදිනවා. තව ටික වෙලා අපි හිතුව මේ පිටේ දුන්න කියනවා, ආන් සුනාමියක් එනවා අන්න අර පැත්තේ, ලංකාව උඩින් යනවා. දැන් මොකද කරන්නේ? කට්ටිය වැරටියයිද, බත්තුයයිද, කිසි දෙයක් නැහැ. මොකක් හරි භාවනාවක් හරි හිතන්න. එහෙනම් මේ ටික කාලයක් තියෙනවා කියලා සංඥාව ආපුවම ඒ උපකාරයෙන් වීරිය අප්‍රමාදයට යන ඒකයි අපිට පෙන්වලා තියෙන්නේ මේක සීකරන්න කියලා. අපි තුන් මේ ජීවිතය ටිකක් පුරුදු කළා කියලා ඕක ඊළඟ සංසාර ජීවිතවලට එනවා. ඒකයි මේකේ වටිනාකම. ඊළඟට තව භික්ෂුවක් නැගිටලා අහනවා, මේ බුදුරජාණන් වහන්සේ ඔබ මරණ සති වඩනවද? එහෙමයි. කොහොමද වඩන්නේ? එන ස්වාමීනි මං හිතන්නේ එක බත් පිනක් අනලා කටේ දාලා හපලා ගිලින තරමේ වෙලාවක් විතරයි මට තියෙන්නේ ජීවත් වෙන්න. මට ගොඩාක් දේවල් කරගන්න තියෙන ඒ නිසා මම ධර්මයේ හැසිරෙන්න ඕන. අද කාලේ වගේ නෙමෙයි ඒ කාලේ පින්වන්ත වෙන්න පින්නතුනි. මේ වලින් තමයි මේ අපි මේ කතා කළාට මේ උග්ගටි සංඤෝ ශාවකයන්ට ඒ වගේම මාර්ගඵල අවබෝධය කරන්න පින තිබ්බායට දේශනා කරපු දේශනා මේ තියෙන්නේ. ප්‍රතිඵල ගත්ත දේශනා මේ අපි කතා කරන්නේ. වද වැහෙපුවා නෙමෙයි. ඉතින් කියන ස්වාමීනි මං ආන් ඒ විදිහට මරණ සතිය වඩම. තව එක භික්ෂුවක් නැගිට්ටා. නැගිටලා කියනවා ඔබ කොහොමද මරණ සතිය වඩන්නේ? කියනවා ස්වාමීනි මං හිතන්නේ අහෝ වතාහං ඒකාන්තයෙන්ම මට තව සුළු වෙලාවයි ජීවත් වෙන්න තියෙන්නේ. යදන්තරං අස්සසිත්වා පස්සාමි. අස්සසිත්වා කියන්නේ මොකද්ද? හුස්ම ගන්නවා. පස්සිත්වා කියන්නේ හෙලනවා. හුස්ම අරන් හෙලන්න කොච්චර වෙලාවක් ඇයිද? තප්පරයක් යන්නේ. ආන් ඒ වගේ වෙලාවක් මට ජීවත් වෙන්න තියෙනවා. එනිසා මට ගොඩාක් කරගන්න ඕන දේවල් තියෙනවා. මං ධර්මයේ හැසිරෙන්න ඕනේ. ඒ කියන්නේ මේක පින්නතුනේ පුරුදු කරන්න ඕන එකක්. දැන් අපිට වෙන්නේ එකපාර ප්‍රතිඵලය අපේක්ෂා කරනවා. එහෙම නෑ. මේ යුගයේ හැම දිස්සෙම තමන් මෙනෙහි කර කර හිටියොත් තමයි අපි තුම අවුරුදු 10ක් ගියා කියලා. අන්න පොඩ්ඩක් බය හිතෙනවා මරණ සතියේ. එහෙනම් සංඝාල පිනක් දහමක් කරගන්න ඕනේ. මේ වාහනේ යද්දී හරි මොකක් හරි සීකර ගන්න ඕනේ. මම තව දෙකකින් මැරෙනවානේ. ඉතින් ආන්ගේ විශ්වාසය අපිට ඕනේ. ඉස්සෙල්ලාම තියෙන්නේ සද්ධාති අධිමුත්‍යති කියලා. මෙයා සද්ධාවෙන් පිළිගන්න ඕනේ. මේ හැම එකක්ම. දැන් පරිසම්පාදි ඉගෙන ගන්න අය ඉස්සෙල්ලා අවබෝධ කරන්ට යනවා. ඊට කලින් මේ හේතුඵල දහම මේ විදිහටයි වෙන්නේ කියලා සද්ධාවෙන් අදහ ගන්න ඕනේ. ඇස කන්නාසි දේකයි මනස උන්න අපි විදර්ශනා කරන්න හදනවා. ටිකක් කල් අතාරින්නේ මොකද? මේක අනිත්‍යයි වෙනස් වෙනවා අන්නේ ස්වභාවයකට පත් වෙනවා කියලා සද්ධාවෙන් අදහ ගන්නෑ. ඒක පළවෙනි පියවර. එතන ඉඳලා ඉහළට යන්න තියෙනවා. මේකේ තියෙන දෙදිස් කුළුපය මේක අනිත්‍ය ස්වභාවය කියලා සද්ධාවේ බුද්ධ වචනේ අදහ ගන්න ඕනි ඉස්සෙල්ලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා පළවෙනියට උත්තර දීපු භික්ෂුවක් ඒ කියන්නේ දවසා ජීවත් වෙනවා කියලා මරණ සතිය වඩපු දෙවෙනි එක්කෙනාත් දහවල් කාලයක් විතර ජීවත් වෙනවා කියලා වඩපු කෙනා පිණ්ඩපාතයක් වළඳන තරමේ වෙලාවක් ජීවත් වෙනවා කියපු කෙනා ඊළඟට බත් පිඬවල් 4-5ක් වළඳන කියපු ඒ විදිහට මරණ සතිය වඩන 4 දෙනාම ප්‍රමාදයි ආශ්‍රය සේවයෙන් හිමීට මරණ සතිය වඩන්නේ ප්‍රමාදී වගේ හැබැයි එක බත් පිඬක් කපලා ගිරින තරමේ වෙලාවයි ජීවත් වෙන්නේ උස්ම ගත්ත උස්ම හෙලන්ට යන යම් වෙලාවක් තියෙනවා ඒ වගේ සුළු කාලයක් තියෙන්නේ කියලා මරණ සතිය වඩන අය අප්‍රමාදී වේගෙන් ආශ්‍රය සේවෙනවා කියන්නේ. එතකොට අපි කොහෙද? ඈ ප්‍රමාදේ තර ඒ කියන්නේ අසත්පුරුෂ තරයා කියන්නේ අසත්පුරුෂයාගේත් අසත්පුරුෂය. එතකොට අද තියෙන්නේ ප්‍රමාදයාගේත් ප්‍රමාදය. ඉතින් එතකොට එහෙම ස්වභාවයක් තියාගෙන අපිට හිතර ගන්න දෙයක් තියෙයිද? නැහැනේ. ආ මේවා තේරුම් ගන්න. මොකද නැත්නම් කාලයක් ඇදී මේ කොළඹ පළාත්වල මේ ඉන්න මේ සමහර අයගේ ඒ අපිට පේනවා නිකන් ඡායාවේ පේනවා මේ ඇඟට අරගත්ත ගතිය. එහෙම වෙන්න බෑ. ධර්මයේ හුලක වැදුනා නම් එහෙම වෙන්න බෑ. ආන්නේ එකයි. ඉතින් ඊට පස්සේ බුදුරජාන් වහන්සේ අවවාදය දෙන ඒ නිසා මහණෙනි හික්මෙන්න අප්පමත්තා විහෙරිස්සාම තික්කම් මරණ සතින් භාවෙස්සාම ආසවානං කයාති. අපි අප්‍රමාදීව මරණ සතිය ඉක්මනින් ආශ්‍රය සෙවෙන ආකාරයේ මරණ සතිය වඩනවා කියලා ඉක්මෙන්න කියලා. ඒතර අඩු ගානේ අපිට අද දවසයි මේ ජීවත් වෙන්න දෙන්නේ. කොහොම හරි හිතාගත්තනම්. ඉතින් ඒ වගේ මොකක් හරි හිතන්ට වෙනවා. නැතම් මේ මොකද කරන්නේ මේ ආවිස ගෙවිල අපි පරලෝ යද්දි කිසිම යහපතක් උදා කරන්නේ නැත්තම් ආයෙමත් පරණ තැන්වලටනේ යන්න වෙන්නේ ආන් මේකයි ඊළඟට දෙවෙනි මරණසයි සූත්‍රයේ තියෙනවා ඒත් නාදිකාවෙත් දේශනා කරන්නේ බුදුහන්සේ වදාලා ඕන තව ක්‍රමයක් ඒ භික්ෂුව දහවල් කාලේ ගෙවිලා රාත්‍රිය ආරම්භ වෙද්දී ඒ කියන්නේ මේ මේ වෙලාවෙද්දී 6-7 වෙද්දී ඉතිපටි සංචික්කති මේ විදිහට හිතන බහුකාකෝ මේ පච්චය මරණසාති මං මගේ මරණය සිදුවෙන්න ගොඩාක් කරුණු තියෙනවා තියෙනවා මේකේ තියෙනවා උපක්කිලිත්වාහං පපතේය මං කකුල පැටලලා මං වැටෙන්නත් පුළුවන් එහෙම මැරෙන්න පුළුවන් ඊට පස්සේ තියෙනවා බත්තං වාපමේ බුත්තං ව්‍යාපජ්ජේය මං කහපු බත් දිරවන්නේ නැතුව එයින්ද මං මැරෙන්න පුළුවන් සෙම්මං වා කුපේය සෙම කිපිලා මැරෙන්න පුළුවන් වාතයේ කිපිලා මං මැරෙන්න පුළුවන් ඊට පස්සේ තියෙනවා පිත කිපිලා මං මැරෙන්න පුළුවන් ඒ වගේම සර්පය දෂ්ට කරලා මම මැරෙන්න පුළුවන්. එතකොට මේක එච්චරයි පෙන්වන්නේ. නමුත් තව බුදුරජාන් වහන්සේ අනාගත බය සූත්‍ර වල පෙන්වා දෙනවා මගේ හතුරු මාව මරන්න පුළුවන්. විරුද්ධකාරය. ඊළඟට රෝග පීඩා වැළඳිලා මම මැරෙන්න පුළුවන්. අමනුෂ්‍යව පහර දීලා මම මැරෙන්න පුළුවන්. එතන අද කාලේ අපිට ගන්න පුළුවන් වාහනේ ගියද්දි හැප්පිලා මම මැරෙන්න පුළුවන්. නේ? දැන් මේ පැත්තේ මිනිස්සු තට්ටු ගෙවල් වල ඉන්නේ. මේක කඩාගෙන වැටිලත් මම මැරෙන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න මේ මදුරුව ඉන්නවා මේ පැත්තේ. මේකෙක් විදලා මම මැරෙන්නත් පුළුවන්. මොකක් හරි දැන් මේ කරුණු තමන් හදාගෙන හිතුවනම් කාලයක් හිතුවනම් අන්න යහපත් චරිතය ප්‍රතිඵලයේ තියෙනවා අප්‍රමාදී බව තියෙනවා දරුවන්ගේ gedara වැඩ කටයුතු කරන ගාම ධර්මානුකූලව ඉන්නේ එයාට හැමදෙසෙම අර සංඥාව ලබා දෙනවා තව ටික කාලයක් තියෙන්නේ ඉක්මන් කරන්ට ආන් මේකයි ඉතින් බුදුරජාණන් වහන්සේ අදාලා එයා ඒ විදිහට හිතලා ඒ භික්ෂුව ඔන්න කල්පනා කරනවා මට මරණයටපත් වෙන්න අදරෑ මම මැරුණොත් මට ගොඩාක් කරුණු තියෙනවා මැරෙන්න. එහෙම හිතලා එයා කල්පනා කරන් තියෙනවා මගේ හිතේ තියෙනවද ප්‍රහාණය නොවෙච්ච අකුසල්. අපිට සමහර අයට තියෙනවා තරහ කාත් එක්ක හරි. අතෑර ගන්න බැරි ආසාවක්. දැන් මැරුණොත් ආසාවෙන් ගානට පින්නතුනි බයෙන්ට එපා පස්සෙන් එනවා භූතිය වෙලා හරි දැන් ඔය සමහර ඔය තරුණ ගෑනු ළමයි ඒ කියන්නේ මම පස්සෙන් එන ඔයා මම කවදාවත් අතාරින්නේ නැහැ අපි සංසාරයෙන් වෙන් වෙන ගමනත් එකට යන්නේ පින්නතුන් දැකලා තියෙනවද අර මේ සත්තු දෙකට ඇලිලා එහෙට යනවා මෙහෙට යනවා අපි දැක්ක ළමයි දෙන්නෙක් ඉපදිලා ඒ දෙන්නම මෙහෙම වැළඳගෙන ඉපදිලා තියෙනවා කකුල් දෙකයි තියෙන්නේ බඩෙන් ඔළු දෙකක් තියෙනවා දෙන්න මෙහෙම වැළඳගෙන ඉන්නේ සිතින් අදිෂ්ඨාන කරලා තියෙනවා අපි එකටම යන් එකටම ඇලෙන එකට අන්න එහෙම කොච්චරවත් තියෙනවද වර්තමාන සිද්ධි. එකට යන් කියපුව අය හොයාගෙන එනවා. එකට යන්න. එකට යන්න පුළුවන් සම සද්දා සීල සුත. ඒ වගේම ත්‍යාග ප්‍රඥා ඇතිකර ගත්තොත්. ඉතින් බුදුරජාන් වහන්සේ අදාලා එයා හිතන්න ඕනේ මගේ හිතේ තියෙනවද අකුසල් දැන් ධර්මාශෝක රජුරු තරහාව. දුගතියට දැන් යා මරණ සතිය වඩලා බලන්න ඕනේ ප්‍රහාණය නෙවෙයි චකුසල් තියෙනවද? එහෙම දැක්කොත් ඉක්මනට හිස ගිනිගත් කෙනෙක් ඒක නිවන්න උත්සාහ ගන්නවා වගේ ඉක්මනට ප්‍රහාණය කරන්න කියනවා. අපි තුන් තරහක කාර්යයක් අපිට දැන් හිතේ තියෙන තරහ ඉක්මනට එයා තරහ දුරු කරන්න ඕන කියලා. මෛත්‍රිය වඩන්න ඕන, නැත්නම් මැරුණොත් යකා වෙලා එනවා. බොරුනේ මේ. දැන් අපිට මේ ටෙලිනාට්‍යයෙන් ඔය මේ වටේ අපිට පෙන්වන ස්වභාවය නෙමේ සත්‍ය. හිතන්න එපා, සත්‍ය මෙතනින් චුත වෙලා කර්මයෙන් ලබා දෙන සත්‍ය අපිට තියෙනවා. අපි චේතනා පහළ කරලා කියපු කරපු දේට අනුව තමයි විභාගය අපිට දෙන්නේ. ඒක මේ රූප වාහිනියෙන් ටෙලිෆෝන් එකෙන් අපිට පෙන්වලා දෙන්නේ. ඒක පෙන්වලා දෙන්නේ මේ ධර්මයේ. ඒකට ඉතින් මත් වෙලා ඉන්න අයට දුකටපත් වෙන්න එන්නේ. ඉතින් ඒකයි මේකේ තියෙන භයානක තත්ත්වය. ඒ විදිහට යහපත් ජීවත් වෙන්න ඕනේ, ඒකයි අපි. නැත්තම් ඒ රිසල්ට් එක එද්දී තරන්ට බෑ. බුදුරයන් වහන්සේ අදාලා පව කරපු අයට ඒක විපාක නොදී තියෙනකම් විතරයි සුන්දර දෙයක් හැටියට පේන්නේ. හැබැයි විපාක දෙන්න පටන් ගත දවසට පාපයේ භයානක ස්වභාවය තේරුම් ගන්න. ඒකයි. ඉතින් ඊට පස්සේ ඔන්න අකුසල් බලන්න ඕනේ. දැන් ඔන්න මේක පුරුදු කරන්න තියෙන එක. මේකෙන් කියපු ක්‍රම දෙකේ එකක් හරි පුරුදු කළොත් හරි. අපිට වෙලා තියෙන අපි අහනවා මෙතන තිබ්බ මේ ධර්මශාලාවේ අපි ගියා. ආ බොහොම හොඳයි අම්මා ධර්ම දේශනාව කියලා ආයෙදී ඔක්කොම කැවිලි හරලා තමයි ගෙදර යන්නේ. ඒකයි අද වෙලා තියෙන අහේනිය අද. ඉතින් බුදුරජාණන් වහන්සේ අදාලා අකුසල් පේනවනම් ප්‍රහාණය කරන්න ඕනේ. මෙනෙහි කරද්දී එහෙම ලොකු බලවත් අකුසලයක් නැත්තම් සතුටටපත් වෙලා බුදුරජාණන් වහන්සේ අදාලා එයා කරන්න ඕනේ. තේන බික්කවේ බෙක්කුණා පීති පාමොජ්ජේන විහාතබ්බං. සිතේ අකුසල් දැන් නැත්තම් මරණ සතිය වඩලා හිතන මට ටික වෙලාවයි තියෙන්නේ. අකුසල් තියෙනවද? නැහැ. අකුසල් කියන්නේ අර බලවත්. අකුසල් කොම රහත් නොවෙන හැට තියෙනවනේ. එහෙම නැත්තම් එයා ප්‍රීතියට පත් වෙලා ඔන්න නිකන් ඉන්න නෙමෙයි තියෙන්නේ. අහෝ රත්තානු සික්කිනා කුසලේසු ධම්මේසු. ආය භාවනාවක් කරන්න ඕනේ. ධර්ම අධ්‍යයනය කරන්න ඕනේ. විදර්ශනා භාවනාවක් කරන්න ඕනේ. තෙරුවන් වඳින්න ඕනේ. ආන් ඒ විදිහට හික්මෙන්ට කියනවා යාට. ඒතර බාන් නිකම් මරණ සතියක් වැඩිලා නෙමෙයිනේ. ඒක වඩලා දැන් අර වික්ෂුන් වහන්සේලා අර විදිහට හිතන්ට ඇත්තේ මෙව අහලා හරියට මෙනෙහි කරලා ගත්තාම අර කෙටියෙන් හිතුවත් අර්ථය ගන්න පුළුවන් නේ. අපිට ගන්න පුළුවන් වේද කියලා අපිට හිතන්න අමාරුයි. ඒ කාලේ හිටපු අයගේ ඥානෙ බලවත්නේ පින. ඉතින් ඒ නිසා ඒ වගේ පින්නතුනේ කොහොම හරි තමන් එක හදාගෙන ඒ උත්සාහයක් ගත්තොත් විතරයි යහපත තියෙන්නේ. නැත්තන්නේ. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා රාත්‍රී ඉවරුණයි පස්සේ උදේ එළියුනහම ආයෙ මෙනෙහි කරන්න ඕන දවසට දෙපාරක්. ඒ කියන්නේ පෑවෙන්ඩ ලං වෙද්දී උදේ ආරම්භයේදී දැන් 6ට ගින් එයා හිතන්න ඕන රෑ මම මැරුන්නේ. හැබැයි මේ දවල් මැරෙන්න පුළුවන්. ගොඩාක් මැරෙන්න මට කරුණු තියෙනවා කියලා අර තමන් හිතපු අපි තුන් 10ක් තමන් හිතුවා කියලා මැරෙන ස්වභාවයන් බලන්න ඕන. මගේ දැන් අකුසල් තියෙනවද? තියෙනවා නම් බලවත් අකුසල ඒක ප්‍රහාණය කරන්න ඕනේ. ප්‍රහාණය කරන්න ඒකේ ආදීනව හිතන්න ඕනේ. ඒක අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. ඊට පස්සේ දැන් අපිට පෙන්වා දීලා තියෙනවානේ අකුසල් දුරු කරන ක්‍රම. ආන් ඒක කරන්න ඕනේ. ඊළඟට එහෙම අකුසල් නැත්තම් එයා ප්‍රීතියටපත් වෙලා ආයේ ධර්මයේ පුරුදු කරන්න ඕනේ කියන්නේ. ඒ කියන්නේ පොතක් පතක් බලන එක. ඔන්න වාහනය දෙන භාවනා කරගෙන යනවා. බුදු ගුණයක් හිතනවා. අනිත්‍යය සීකරනවා. ඒක කරන්න කියන්නේ. ආන් එතකොට පුළුවන් කියනවා නිවනට බැස ගන්න. නිවනෙන් අවසන් වෙනවා කියන ජීවිතේ මේ ජීවිතේ බැරි වුණත් ඉදිරියට. ආන් එහෙම කියනවා මරණ සතිය වඩන්න. බාන කොච්චර පැහැදිලි ධර්මයක්ද මේ? කොච්චර පැහැදිලි ධර්මයක්ද? තියෙන්නේ අපේම දෝෂේ තියෙන්නේ. අපේම දෝෂේ තියෙනවා. ඒ දේ නිසා අපි ඉස්සෙල්ල සිත පහදවා ගත යුතුයි. බුදුරජාණන් වහන්සේ මෙච්චර අවබෝධක යුක්ත උත්මයෙක්ද? උන්වහන්සේගේ ධර්මයේ මනවින් දෙසූ දහමක් මෙව. අනේ මේ ශාවකය මේ මරණ සතිය වරලා මේ සංසාරයෙන් ඈතර වුණාම කියලා ආන්ගේ පැහැදීමයි අවශ්‍ය. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ චාරිකාය වරිද්දී එක්තරා අවස්ථාවක ඒකේ තියෙන්නේ චාරිකාය වරිද්දී අලව් නුවර බුදුහන්සේ අග්ගලාව චේතිය කියලා තිබ්බ යම්කිසි පූජනීය තැනක්. ඒක විහාරයක් තිබ්බා. ඉතින් ඒකෙදි බුදුරජාණන් වහන්සේ භික්ෂු පිරිසත් එක්ක දවසක් යද්දී මිනිස්සු දානෙ දුන්නා. දානෙ දීලා ඒ මිනිස්සුට බුදුරජාණන් වහන්සේ කිව්වා, "පින්නතුනි, මරණ සතිය වඩන්න. මේ ජීවිතේ යම් දවසක අපි මැරෙනවා. මේ ජීවිතේ ස්ථිර නෑ, සදාකාලික නෑ. කුමන හෝ ආයුරකින් මම මැරෙනවා. ජීවිතං අනියතං මරණං නියතං" කියලා මරණ සතිය වඩන්න කිව්වා. ඒක පේසකාර දුවක් ඔක අහගෙන හිටිය අවුරුදු 16ක. අනේ කොච්චර දෙයක්ද මේ පුරුදු කරගන්න තියෙන දේ. දැන් අද කාලේ වගේ නෙමෙයි. දැන් අද කාලේ අපි අහනෝ එතනින් මත ඇරිය. උත්තර බලමු. ඔච්චර ධර්ම දේශන අහනවද අද? අහන වෙලාව විතරයි ඔක්කොම බිමටම. ඉතින් ඒකෙන් අපි කියන්නේ ඔක්කොම බැරි වුණාද? දසමයක් කරේ. ජීවිතේට තම වැඩ පිළිවෙලක් හදාන පුරුදු කරගත්තොත් අත් නොහැර අරගෙන ගියොත් අන්න මේ දුව හිතුව අනේ ලොකු ධර්ම අනුශාසනාවක් මම මේක හිතන්ට ඕනේ. මෙයා ගෙදර ගියා. නිස්සබ්දව උදේට හිතනවා, උන රෑවෙන්ට ලඟ වෙද්දි හිතනවා මරණ සතිය. අවුරුදු 3ක් මෙනෙහි කළා. අවුරුදු 3ක්. අද කාලේ එහෙම එක දිගට යයිද? දවසයි දෙකක් ඇවිපරි. දවසන් දෙකෙන් ඇතුලෙන් කියනවා, "අපෝ ඕක වැඩක් නෑ. දිය වෙලා යන අයිස් වගේ." එහෙම අද තියෙනවා. බුදුරජාණන් වහන්සේ දැක්කා මහා කරුණා සමාපත්තියෙන් අද කවුද ධර්ම අවබෝධයේ සලසන්නේ? මෙන්න අලව නුවර ඉන්නවා පොඩි ගෑන් ළමයා. වැඩියා. මිනිස්සු දානේ දීලා දැන් ඔන්න බණ කියන්න දැන් බණ අහන්න සූදානම් වෙලා ඉන්නවා. භාග්‍යතුනායි සමාජයෙන් වැඩ ඉන්නේ. ඉතින් අද කාලේ වගේ නෙමෙයි මිනිස්සු දෙස් දෙවුල් කියන්නේ. ඒ මිනිස්සු මොකක් හරි හිතනවා. සද්දබද්ද නැහනේ. නිස්සබ්ද ආරාමයට ආව, බන්තික ඇහැව්වා, සීයෙන්ම ගෙදර ගියා. ඉතින් අද කාලේ මිනිසුන්ගේ සීහෙවල් මේ සමාජයෙන් මේ පරිසරයෙන් මුලා වෙලා තියෙනවා. ඔය ටෙලිෆෝන් වලින් ඔය බලන්ට 100ක් ගන්න දෙයක් නැහැ. ඔය දැන් මේ ලෝකේ චූටි ළමයි ඔය ඉස්කෝල වලට යන ළමයි බලන ලොකු වෙද්දි මුලම් පාරා පිම්බත් වැටෙනවා. ඉස්සර විශ්වවිද්‍යාල ළමයි කියන්නේ දැක්කහම බයයි. දැන් හුලං වගේ දැන් මේ පාරේදී අපිට පේන්නේ කිසිම පණක් නැහැ. ඇඟ තියෙනවා, හිතේ හයියක් නැහැ. ඇයි ඒ? මේ පරිසරය තුළ මොට්ට කරනවා. ඒ කාලේ වෙන්නේ සිහිය දියුණු වෙනවා. ඉතින් ඊට පස්සේ අර දුවට ආරංචියක් ආව, අන්න භාග්‍යතුන් වහන්සේ වැඩලා. ඉතින් ගොඩාක් සතුටුයි. ඇයි? දහම පුරුදු කරද්දී යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ධර්මයේ දැක්කොත් භාග්‍යතුන් වහන්සේ දකිනවනේ. පිළිම නෑ කාලි. චෛත්‍ය නෑ. ධර්මයෙන් දැක්කේ. අන්න ඊළඟ එක අපි තේරුම් ගන්න ඕන. ඊට පස්සේ තාත්තට කිව්වා, "තාත්තේ, අනේ අපගේ භාග්‍යතුන් වහන්සේ වැඩලා මම මේ බණ පොඩ්ඩක් අහන්න යන්න ඕනේ." කිව්වා, "අනේ දුවේ, දැන් මම මේ ඇඳුමක් උයන්ට ගත්තා විතරයි. මේක අද දෙන්න ඕනේ. අනේ දුව ගිහිල්ලා මේකට නූල් ටිකක් මේ ඔතාගෙන එන්න, අහවල් තැනේ." ධර්මය පුරුදු කරන එක්කෙනා එයා කියන්නේ මට බෑ මට බණහඬ යන්න ඕනේ එහෙම නෑ මේ තාත්තා ඉතින් දුක් මහන්සි වෙලා නෙමෙයි කරන්නේ කමන්නේ මං නූල් ටික උතාගෙන ඇවිල්ලා බණහඬ යන්න දැන් අද කාලේම නෙමෙයි මේ ඉන්න මිනිස්සු ගෙදර ගියාම මම උයන්නේ මම මේරෙදි හොදන්නේ සමුන්වාසි හොද ගන්නට මට මේ භාවනා කරන්න තියෙනවා කියනවා අද අම්මලා ඒ අනිත් පැත්තෙන් අල්ලලා තියෙන සර්පයන් නැට්ටෙන් මේ දුවයි දැන් ඔන්න ගිහිල්ලා නූල් කැටගෙන ඒ ඔතන්ට ඕනේ ඒ වෙන මැෂින් එකකින් මං හිතන්නේ පිට තැනකට ගිහිල්ලා තියෙන්නේ පොතාගෙන එද්දි මෙයා කල්පනා කළා හරි දැන් මේක කොහොමත් මං අරයි යනවනේ හරිනේ බණ ටිකක් අහලම යන්න ඕන කියලා ගියා ඒ බාහගතනාසේ දැක්ක අන්න කෙරෝලෙන් ඇවිල්ලා වාඩි වුණා ඇස් දෙකෙන් නෙමෙයි දැක්කේ දිවෙන් ඒ භාග්‍යතුන් වහන්සේගේ දිබ්බ චක්කෝ ගැන කියනවා උන්වහන්සේට පුළුවන් උන්වහන්සේගේ මාංශ චක්කෝ ඒ කියන්නේ මේ ප්‍රകൃති උන්වහන්සේගේ දිවිස්මා පොස ලක්ෂණ ඇස් දෙකෙන් යොදුනක් බලන්න පුළුවන් කිලෝමීටර් 10ක් පර්වත තාප විනිවිද දකින්න පුළුවන් බුදුරජාණන් වර්ණ පහකින් බබලන උන්වහන්සේට කිව්වොත් තලඇටයක් පෙන්නලා මෙන්න මේක ඔබ වහන්සේ හොයන්ට ඕනේ මේ තල කරත්තෙට දැන් ඔන්න තලඇටේ දැම්ම කියන්නේ පෙන්නලා භාග්‍යවතුන් වහන්සේට හරියටම ඒ තලඇටේ ගන්න පුළුවන් දිබ්බ චක්කෝ ගැන කියනවා උන්වහන්සේට චුත වෙන උපදින එක ලෝක ධාතුක සියලු සත්වයන් කීයක් අද මැරුණාද කීයක් නිරේ ඉපදුනාද කී දිනේ සුගතිය ඉපදුනාද ඔක්කොම කියන්න පුළුවන් උන්වහන්සේට ඔන්න ලෝක ධාතු 10ක 100ක 1000ක ඒකට කියන සහස්සී චූලනික ලෝක ධාතු උන්වහන්සේට පුළුවන් ඕන දිසාසී මජ්ජිමනික ලෝක ධාතේම ලෝක සත්වයන් චුත වෙන්න මැරෙන හැටි ගණන් හදලා එක කියන්නේ උන්වහන්සේට ඕන පුළුවන් තිසාසී මහාසාසී ලෝක ධාතවර ඕන ඊටත් වඩා ඉහළට කී දිනේ මැරුණාද කී දිනේ කිපුණාද ඔක්කොම ඒකින්ද කියන උන්වහන්සේට විවට චක්කු විනිවිද දකින ඇස් ඇති මුනිතුන් නිකං කෙනෙක් නෙමෙයි මේ මේවා දේශනා කළේ ඉතින් ඒ නිසා අපි ආන්නක තේරුම් ගන්න ඕනේ ධර්මයෙන්ම තමයි අපිට බුදුරජාන් වහන්සේව හඳුර ගන්න තියෙන එක එකපාර දියුණු නොවේ හැබැයි ටික ටික දියුණු වුණොත් හරි නැත අපිට පේනවා ඉල් පේන සද්ධාව තියෙන අය පස්සේ කාලේ මෙලෝ සද්ධාවක් නැතුව යනවානේ 10ට 12ට වැඳපු අයට පස්සේ කාලේ වෙන දේවල් බලද්දී ආන්න එනිසා ධර්මේමයි අපිට පිළිහිට වෙන්නේ ඒ කවුරු තේරුම් ගන්නට ඕන ඊට පස්සේ දැන් ඔන්න අර දුවැවෙලා ඉඳගත්තයින් පස්සේ බුදුරජාණන් වහන්සේ ඇවා කුමාරිකාව ඒ කුමාරිකා කියලා කියන්නේ ඒ කාලේ පොඩි ගෑන් ළමයින්ට කියන්නේ කුමාරි කියලා. මේ කුමාරි ඒ කියන්නේ දුවේ කොහේ ඉඳලාද මේ දුව ආවේ? ඒවානේ මම දන්නේ නැහැ කිව්වා. ඊට දැමෙන ආච්චිලා ටික දැන් ඔන්න බැලුවා බෙල්ල හරවලා මේ කෙල්ල මේ උත්තර දෙන්න හැටි. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ කුමාරි මගේ දුවේ කොහේ දැන් කොහේටද යන්නේ අනේ මන් දන්නේ නැහැ කියලා දැන් මිනිසුන්ට තවත් අත වෙන්න ඇති ආච්චිලාට ඊට පස්සේ කිව්වා මම දන්නේ නැහැ අනේ කිව්වා ඔය දන්නේම නැද්ද මේ මගේ දුවේ අනේ මන් දන්නවා කිව්වා ආ ඇත්තද මගේ දුව දන්නවද නැහැ මන් දන්නේ නැහැ කිව්වා මිනිසු ටික දැන් දුවේ හැවල්ලගෙන මේ කෙල්ල කිසිම ලැජ්ජා බයක් නැතුව බුදුරයන් වහන්සේ කතා කරන්න හැටි දෙකක් දෙන්න ඕන මේ කෙල්ලට ඊට භාග්‍යතුන් වහන්සේ කිව්වා මේ සද්ද කරන්න එපා කවුරුත් පොඩක් ඉන්න මේ දුවගෙන් අහමු ඉතින් දුවේ දැන් ඔයා කොහේ ඉඳලා ආවද කියලා හන්දි දන්නේ නැහැ කිව්වේ ඇයි දුවේ කොහොම භාග්‍යතුන් වහන්සේ දන්නවා මං ගෙදර ඉඳලා ආවේ කියලා භාගතුන් වහන්සේ ඇහැවි මගේ කොයි ලෝකේ ඉඳලාද මනුස්ස ලෝකෙට ආවේ? ඒ නිසා මම කෝ මම දන්නේ නැහැ. අන්න බලන්න ඥානෙ. ඊට පස්සේ ඇදුවේ බොහොම හොඳයි. ඉතින් මම දැන් ඔයාගෙන් ඇහැව්වා ඔයා දැන් කොහෙටද දුවේ යන්නේ? දන්නේ නැහැ කිව්වේ ඇයි? භාගතුන් වහන්සේ දන්නවා මම මේක ඉවර වෙලා ආයෙ තාත්තට නූල් කැටිය දෙන්න ඕනේ කියලා. හැබැයි මගෙන් ඒක නෙමෙයි ඇහැව්වේ. භාගතුන් වහන්සේ ඇහැවේ මේ ජීවිතය අවසන් කරලා මැරිලා ඊළඟ ලෝක කොයි ලෝකෙටද යන්නේ කියලා. ස්වාමීනි මං හිත දන්නේ නැහැ කිව්වේ. ඉතින් දුවේ දැන් මං ඔයාගෙන් ඇහැව්වා ඔයා දන්නේ නැද්ද කියලා. එතකොට ඔයා දන්නවා කියලා කිව්වේ. භාග්‍යවතුන් වහන්සේ මගෙන් ඇහැව්වේ මැරෙන විත්තිය කවදා හරි යම් වෙලාවක යම් රාත්‍රියක දහවලක මැරෙන විත්තිය දන්නේ නැද්ද කියලා. ස්වාමීනි මං දන්නවා යම් වෙලාවක කවදා හරි මං මැරෙනවා කියලා. දන්නේම නැද්ද කියලා අහද්දි දුවේ ඔයා දන්නවා කියලා කිව්වේ. දන්නේම නැද්ද කියලා අහද්දි දන්නවද කියලා අහද්දි මං දන්නේ නැහැ කිව්වේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මගෙන් ඇහැව්වේ කොයි වෙලාවේද මං එහෙම මැරෙන්නේ? කුමන ආකාරයෙන්ද මැරෙන්නේ කියලා මම ඒ ගැන දන්නේ නැහැ. ඉතින් ඒ වගේ කොයි හරි කොහේ හරි වෙලාවක දැන් ඔන්න ඊයේ කොල්ගහවල ඒ දානයක් දෙන්න පින්නතුන් ඇවිල්ලා හිටියා. ඒක ආච්චි කෙනේ බුද්ධ පූජාව තිබ්බා. පූජ්‍ය පූජාව තියලි වෙරදී පපු හිර වුණා පොඩ්ඩක්. ඉස්විතාල රංගියා මැරුණා. ඕකනේ අපේ මේ ජීවිතයේ තියෙන කතන්දර. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. සෝතාපන්න ඵලයට පත් වුණා දුව. ගෙදර ගියා. සන්තෝෂේ තාත්තා නිදි දුව නෑනේ. මෙයා මැෂින් එකට නූල් කැටිය දැන් ඔන්න සෙට් කරන්න හදලා මැෂින් එක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරලා ගන්න ඇති. මොකක් හරි තියෙන මැෂින් එකක්. කරපු ගාම මෙයාගේ පොඩ්ඩක් ඉදිකට්ටකට අත හිල්ලුණා. මෙයා පොඩ්ඩක් කෑ ගැහවදුව වේදනාවට. තාත්තා ඇරිලා අර මැෂින් එකේ පැඩල් එක පෑගුවා කියලා තියෙන්නේ. පැඩල් එක පාගපු ගාම සම්පූර්ණ එක ලොකු මැෂින් එකක්. විශාල මේ මහා විශාල ලීයක් එනවා ඉදිකටුත් එක්ක. ගානට දුව එතනනේ හිටියේ. ගානටම දුවගේ පපුවට වැදුන පාර විසි වෙලා ගියා. එතනම මැරුණා. තුසිතේ ඉපදුන පේසකාර දේනේ තුසිතේ ගියා. අන්න අදත් ඉන්නවා. ඉතින් එහෙම ධර්මයක් අපිට මේ කියන්නේ. ආහන් ඒකයි හඳුනාගත යුතුදී. නිකන් ආටෝපෙට නෙමෙයි. ආටෝපෙට අපිත් දැන් මෙහෙම තමයි. අපිත් මෙහෙ යනවා. අපිත් දැන් මේ සාමාජිකයෝ. එහෙම බෑ මේ කරන්ට. ඒකට හිමින් ධර්මය කෙරේ පැහැදීමේ තමන්ට ඒ විදිහට පුළුවන් නම් ටික ටික හරි ඒකාන්තයෙන් යහපත උදා වෙනවා. ඉතින් ඒ නිසා පින්නතුනි අපිට මේ මරණයට පත්වීම ඒකාන්තයෙන් සිදු වෙනවා. ඒ නිසා ආන් ඒවා මෙනෙහි කරගෙන තිබීම අපට කොදා ප්‍රයෝජනයි. මොකද හේතුව මේ කාලේ ඒ කියන්නේ දැන් මේ අපිට ජීවත් වෙන තියෙන ආයුෂ වේගෙන් ගෙවෙනවා. දැන් පහනක් නිවෙද්දි හොඳට හිතන්ට පාන ටික ටික තෙල් අඩු වෙලානේ මැරෙන්නේ. දැන් මේක එහෙම නෙමෙයි. දැන් සමහරට මෙතනින් නැගිටලා යද්දි වාහනයකට හැපුණ ගාම එතනම ඉවරයි. හાર્ට් ඇටැක් එකක් කරන එතනම ඉවරයි. දැන් මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ආපු ගාමක ඒ ස්වාමීන් වහන්සේ මල්ලි විශ්වවිද්‍යාලේ බලන්ටයි මං වැඩි. ඉතින් කිව්ව 52යි පිළිකාවක් ඇදිලා. මේ බඩේ පිළිකාවක් ඇදිලා තියෙන්නේ. ඒක දැන් මුල ඒක දැන් එනවනේ අර මුල් අදිනවනේ. මෙහෙන් ඇවිල්ලා අක්මාවට ගිහිල්ලා ඊට පස්සේ ඔහොම ඔහොම ඇවිල්ලා දැන් පපුවටත් උඩින් ඇවිල්ලා තියෙන්නේ. බේරන්න බෑ. මොකද කරන්න බෑ. දැන් ICU එකේ ඉන්නවා කිව්වා. ඇස් හරින්නෙත් නෑ, කන් ඇහෙන්නෙත් නෑ. කොහේ ඉන්නවක්වත් තව ටික දවසකින් මැරෙනවා කිව්වා. ඉතින් මොකක්ද යාර ඉතුරු වෙන්නේ? මේ ධර්මයක් තමන් ජීවිතය තුළ කරගත්ත පිනක් වඩපු ගුණයක් කොච්චරයි පින්නතුන ඊළඟ ලෝකෙට එන්නේ? වෙන කිසි දෙයක් වෙන්නේ. ආන්‍ය වෙනේ වුණොත් විතරයි එයා යහපත් විදිහට තමන්ගේ කාලය හසුරවන්නේ, යහපත් ශාවකෙක් වෙන්නේ. එහෙම නැත්නම් මේ වත්මන් සමාජයේ කාල ගෑවි ගෑවි හිටියොත් කිසිම ආකාරයේ යහපත ධර්මයෙන් තමන්ට ලැබෙන්නේ නැහැ. ඉතින් ආනේශා මේ ධර්මය අපට පෙන්වන දේ අපේ ජීවිතයට ඇති කරගත්තොත් එක එක්කෙනා නිහතමානීව ආන්ගේ ධර්මයේ විසින් තමන්ට විශාල යහපතක් උදා කරලා දෙනවා. ඒ පේසකාර දේනියට බුදුරජාන් වහන්සේ ඒ එතනදී දේශනා කළ ගාථාව, අන්ධ බුහතෝ අයන් ලෝකෝ තනුකෙත්ත විපස්සති, මේ ලෝක ප්‍රජාව අවිද්‍යාව නම් මුලාවෙන් අන්ධ වෙලා ඉන්නේ. තනුකෙත්ත විපස්සති, සත්‍ය දකින්නේ තාමස්සල පිරිසයි. සත්‍ය කියන්නේ මොකද්ද? ජීවිතයේ තියෙන මේ අනිත්‍ය, මේ මරණයට පත් වෙලා යන ජීවිතයක් කියලා දකින්නේ සුළු පිරිසයි කියලා. ඊට උන්වහන්සේ දේශනා කළා, සකුන්තෝ ජාල මුත්තෝ, කුරුළු වැද්දා කුරුළු අල්ලන්න දැල යොදනවා. දැල යොදුවයින් පස්සේ කුරුල්ලෝ ටික දෙනයි ඒ දැලෙන් එතන පලා යන්නේ, එක්කෙනෙක් දෙන්නේ. ඒ වගේ කියනවා, අප්පෝ සග්ගාය ගච්ඡති, දෙවියන් අතරට යන්නේත් ඒ වගේ ටික දෙනයි. ඒ නිසා පින්තුනි, අපිට මෙවන් වූ ධර්මයක් අපිට මේ යුගයේ අපිට අහන්න ලැබුණා. අපි මෙතනින් චුත වෙලා අපි හිතමු, සාගර පතුලේ ඉපදුනා. නිකන් හිතන්න, මොකද කරන්න තියෙන්නේ අපිට? ජව මරණයටපත් වුණා, සාගර පතුලේ ඉපදුනා කියන්නේ දැන් කැස් බෑ පැටියෙක් වෙලා ඒට පරක් තෙරක් නැතුව ඇවිද ඇවිද ඉඳී අපි. සෙවල ටිකක් කනවා. කොහෙද මේ? කොඩබිමක් හොයන්න තියෙනවද? දන්න කෙනෙක් ඉන්නවද? අවුරුදු 400ක් හිටියා කියන්නේ චුත වුණා. ආයේ තිරිසන් ලෝකෙට වැටෙනවා කියන්නේ පිටත් තියෙන දුක විතරයි. එතන නිරේරි ගියා. ආයේ දුක විතරයි. මේ ධර්මයක් ඇහිලා, ධර්මයක් පුරුදු කරෙල්ලා, තින්දස් කරෙල්ලා තියෙයිද? අපි කල්ව අපේ තුමු දීර්ඝ කාලයක් පස්සේ වුණ මනුස්ස ලෝකෙට එනවා. තව අවුරුදු 4-5000ක්. එක ගාථාවක්වත් දාන්න, බණපදයක් දාන්න කෙනෙක් මේ ලෝකයේ තුල නෑ. බුදු කෙනෙක්ගේ වදාන මේ දැන් අපි මේ කතා කරන දේශනාවනේ. පද 4 යුක්ත ගාථාවක්වත් දාන්න කෙනෙක් මනුස්ස තලයේ නෑ දෙන්නතුල. ඒ කාලේ ආවොත් පිටත් තියෙනවද? නැත. පෞරස් කිල්ලක් විතරනේ තියෙන්නේ. ආන් මේකයි. ඒව තේරුම් ගන්නත් ඉතින් ඒ නිසා තේරුම් අරගෙන නිකන් හිතන්න. දැන් අපි ගත්තොත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා හිටියා, උන්වහන්සේලාත් මේ පිරිනිවන් පෑවේ නැද්ද? අනුරාධපුර යුගයේ හිටිය දේවානම්පියස රජතුමා, අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මේ මහා රහතන් වහන්සේලා, ඒ සියලු දෙනා ආද ඉන්න පිරිනිවන් පෑවල. අපි දු 1814 සුද්ධ හිටියා මෙහි. ඒ සුද්ධ ඉන්නවද? ඒ සුද්ධන්ගේ ජානවල කට්ටිය තමයි ඉන්නේ දැන්. නෑ මේ කට්ටිය. එහෙනම් තව අවුරුදු 40කින් 50කින් අපිත් ඉන්නවද? නෑ. සීල් දෙනාටම උරුම දෙයක්. ඔය අලබ්බණීය ඨාන කියන සූත්‍රයේ බුදුරයන් වහන්සේ දාලා මහන්නේ, මරණයට පත් වෙන දේ මරණයට පත් වෙන එපා කියලා ලෝකයේ කිසි ශ්‍රමණේකට, බ්‍රාහ්මණේකට, දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට ලබන්න බෑ. ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා, මරණයට පත් වෙන දේ මැරෙන්න එපා කියලා මේ ලෝකයේ කිසි කෙනෙකුට ලබන්න බෑ. මම විතරක් නෙමෙයි මරණයට පත් වෙන්නේ, මේ ලෝකයේ ලෝකයට පැමිණෙන, මේ ලෝකයෙන් යන, ලෝකයෙන් චුති චුත වෙන උප්පත්තින් ආය උපදින සබ්බේ සත්තා සියලු සත්වයෝ මරණයට පත් වෙන. එනිසා එහෙම මරණය මා කරා එද්දී මං ශෝක කරලා හරියන්නේ නැහැ. හඬා වැළපෙලා හරියන්නේ නැහැ. පපුවේ වද ගහගෙන කඳුළු සල්ලා හරියන්නේ නැහැ මම. ආන් එහෙම මෙනෙහි කළා එයා මරණයේ ඉදිරියේ කම්පන වෙ ඉන්නවා කියලා. එව්වා තමයි අපට මෙනෙහි කරගන්න අවශ්‍ය. ඉතින් ආන් එහෙම අපි කරගත්තොත් යම් කෙනෙක් මේක දෙන පච්චාත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි බුද්ධිමත් උදවිය නැන පමණින් වෙන්වෙන් වශයෙන් තමයි තමන්ට කරගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අපට මේ ලැබෙච්ච දුර්ලභ මනුස්ස ජීවිතේ අපට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට අහන්න ලැබුණ වෙලාවේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් අපටත් මේ ධර්මයේ අර්ථ තමන්ගේ ජීවිතය තුළ උපදවාගෙන මේ ගුණධර්ම දියුණු කරගෙන විශේෂයෙන් මරණානුස්සතිය අපේ ජීවිතය තුළ දියුණු කරගෙන අපටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු.